හොඳයි පින්නතුනේ සාදුකාරයක් පවත්වන්න. නමස්කාරය කියන්න පංචශීලය සමාදන් වන්නට. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නමසරයි. සදහවත් වාසනාවන්ත පින්නතුනි, ශානානායක මහත්මයාගේ නිර්ෂ්ණෝනගේ මියලුත් නිවසේහි ස්වාමීන් වහන්සේලා වැඩම කරලා සෙත් පිරිත් දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් ඔබ දෙපළටත් දරුවන්ටත් මේ නිවසටත් ඔබ කරන කටයුතු වලටත් ආශිර්වාද පිණිස බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ වදාළ උතුම් වූ පරිත්‍රාණ දේශනාව සිදු කරලා ඔබ හැම දිනාටම ආශිර්වාද සලසා දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. අප පිරිත් කියලා මෙහිදී සජ්ජහානා කරන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ගුණ, ඒ වගේම බුදු දහමේ සඳහන් වන මූලික ඉගැන්වීම්, චතුරාර්ය සත්‍ය, පරිසම්පාද ධර්මය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, බොජ්ජංග ධර්ම, මේ වගේ සුවිශේෂී ඉගැන්වීම් මූල ධර්ම තමයි අප මේ පිරිත් හැටියට සජ්ජහානා කරමින් ඔබට ආශිර්වාද කරන්නේ සෙත්පතන්නේ. ඉතින් සිතේ හුඟා සතුට ඇති කරගන්න පින්තුන් බොහොම වෙහෙස මහන්සි වෙලා මේ ගොඩනගාගත්තු නිවස ඔබ හැම දිනාටම ආශිර්වාදයක් පිණිස හේතු වේවා කියන පැතුමෙන් තමයි ස්වාමීන් වහන්සේලා ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් පිරිත් සජ්ජහානා කරලා ඔබට ආශිර්වාද කරන්නේ. එනිසා දැන් පිනතුන් මේ පිරිතට ස්වාමීන් වහන්සේලාට ආරාධනා කිරීම වශයෙන් මේ හැටියට පාලි ගාථා කියලා පිරිතට ආරාධනා කරන්න. ඒ තේරුම මුලින්ම සිහිපත් කරගන්න. විපත්ති දුරුකර ගැනීම සඳහාත්, සම්පත්ති උදාකර ගැනීම සඳහාත්, සියලු දුක්, සියලු බය, සියලු රෝගයන් දුරුකරලීමට හේතු වන්නා වූ මංගල සම්මතය පිරිද්දේශනාව සිද කරන්න කියන එකයි ඒ ගාථාවන්හි තේරුම. ඒ තේරුම හිතේ තියාගෙන මේ හැටියට මා කියන විදිහට කියමින් පිරිතට ස්වාමින් වහන්සේලාට ආරාධනා කරන්න සාදුකාරයක් පවත්වන්න. විපත්තේ පටිබාහාය සම්බ සම්පන්තේ සින්දියා සම්බ දුක්ඛ විනාසාය පරිත්තං බ්‍රෝත මංගලං විපත්තේ පටිබාහාය සම්බ සම්පන්තේ සින්දියා සම්බ භය විනාසාය පරිත්තං බ්‍රෝත මංගලං විපත්තේ පටිබාහාය සම්බ සම්පන්තේ සින්දියා සම්බ රෝග විනාසාය පරිත්තං බ්‍රෝත මංගලං. පින්නතුන්ගේ ඒ ආරාධනාව නිහඬව පිළිගත් ස්වාමීන් වහන්සේලා මෙතෙන් පටන් ඔබ හැම දිනාටමත් මේ නිවසටත් ආශිර්වාද පිණිස බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ වදාළ පිරිත් ධර්මයේ දේශනා කරමින් ඔබට ආශිර්වාද කරනවා. එසේම වේවා කියන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් ඊට අහුම්කන් දෙන්න. වහන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා සන්දෙන්ටිකෝ අකාලිකෝ ඒහි පන්සිකෝ ඕපනයිකෝ පංචන්තං බේදිතම්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඤාය පටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලා ඒස භගවතු සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්කෙනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකං සාති ඒතේන සංච වංජේන පාතු ත්වං රතනන්තයං ඒතේන සංච වංජේන පාතු ත්වං රතනන්තයං ඒතේන සංච පාතු ත්වං රතනන්තයං බාහුං සහංසමබිනිම්මිත සායුධන්තං ගිරිමේකලං උදිත ගෝර සසේන මාරං දානාදි ධම්ම විදිනාජිත වාමුනින් තං තේජසා භවතු තේජය මංගලානි මාරාතිරේකමභියුංජිත සම්බරන්තිං ගෝරං පනාලවක මන්ත මකන්ද යක්ඛං පන්ති සුදන්ත විදිනාජිත වාමුනින් තං තේජසා භවතු තේජය මංගලානි නාලා ගිරින් ගජවරං අතිමත්ත භූතං දාවංගි චංක මසනීව සුදාරුණං තං මෙත්තං භුසේක විදිනාජිත වාමුනින්දෝ තං තේජසා භවතු තේජය මංගලානි උක්කෙන්ත කංග මති හත්ත සුදාරුණං තං ධාවන්තියෝ ජනපතං ගුලිමාලවන්තං ඉන්දේවි සංකත මනෝජිත වාමුනින්දෝ තං තේජසා භවතු තේජය මංගලානි කත්වාන කඩ්ඩ මුදරං ඉව ගම්බිනි කිංචාය දුට්ට වචනං ජනකාය මංජේ සන්තේන සෝම විදිනාජිත වාමුනින්දෝ තං තේජසා භවතු තේජය මංගලානි සංචං විහාය මති සංචක වාදකේතුන් වාදාබිරෝපිත මනං ate andha bhutam panya padipa jalito jitva munindo tante jasa bhavatuti jaya mangalani nando pananda bhujagam vibhudam mahindin puntena tere bhujagena damapayanto indopadesa videna jitva munindo tante jasa bhavatu te jaya mangalani දුංගාහ දෙට්ටි බුජගේන සුදට්ට හන්තන් බ්‍රක්මං විසුන්දි ජුතිමින්දි බකාවිධානං ඥානාගදේන විදිනාජිතවාමුනින් දෝතන්තේජසාභවතුතේ ජය මංගලානි ඒතාපි බුන්ද ජය මංග අට්ට ගාතයෝ වාච කෝදින දිනේ සරතේ මතන්දී හින්ත්වානනේ කවිවිධානි චුපන්දවානි මොක්කං සුකං අධිගමේ නරෝ සපඤ්ඤෝ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුන්දානු භාවේන සදා සුන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ ධම්මානු භාවේන සදා සුන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානු භාවේන සදා සුන්ති භවන්තු තේ යන්දුන්නිමිත්තං අවමංගලං ච යෝචාමනාපෝ සකුණංස සන්ද පාපංග හෝදුන් සුපිනං අකන්තං බුද්ධානු භාවේන විනාස මෙන්තු යන්දුන් නිමිත්තං අවමංගලං ච යෝචාමනාපෝ සකුණංස සන්දෝ පාපංග හෝදුන් සුපිනං අකන්තං ධම්මානු භාවේන විනාසමෙන්තු යන්දුන් නිමිත්තං අවමංගලං ච යෝචාමනාපෝ සකුණංස සන්දෝ පාපංග හෝදුන් සුපිනං අකන්තං සංඝානු භාවේන විනාසමෙන්තු සම්බේ බුන්දා බලං පන්තා පංචේ කානං ච යම් බලං අරහන්තානං ච තේජේන රක්ඛන් බන්ධාමි සම්බසෝ ඒතේන සංච වංජේන සුන්තිතේ හෝතු සම්බදා ඒතේන සංච වංජේන සම්බරෝගෝ විනංසතු ඒතේන සංච වංජේන හෝතු තේ ජය මංගලං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පින්ඩේ කංස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා කන්තය රත්තියා අබින් කන්ත වන්නා කේවල කම්පං ජේතවනං ඕභාසෙන්්වායේන භගවා තේනුපසංකමි උපසංකමින්්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං තිතාකෝ සාදේවතා භගවන්තං ගාතාය අජ්ජවාසී බහෝ දේවා මනුන්සාච මංගලානි අචින්තයුං ආකංකමානා සුන්තානං බ්‍රෝහි මංගල මුන්තමං අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුන්තමං පතිරූප දේශවාසෝච පුම්බේච කත පුඤ්ඤතා අන්ත සම්මාපනිදිච ඒතං මංගල මුන්තමං බාහු සංචංච සිම්පංච විනයෝච සුසික්කිතෝ සුභාසිතාච යාවාචායේතං මංගල මුන්තමං මාතාපිතෝ උපට්ඨානං පුන්තදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තායේතං මංගල මුන්තමං දානංච ධම්මචරියාච ඥාතකානංච සංඝෝ අනවඤ්ඤානි කම්මානි ඒතං මංගල මුන්තමං ආරති විරති පාපා මඤ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතං මංගල මුන්තමං ගාරවෝච නිවාතෝච සන්තුට්ඨේච කතඤ්ඤුතා කාලේන ධම්ම සවනං ඒතං මංගල මුන්තමං පන්තේච සෝවචංසතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡායේතං මංගල මුත්තමං තපෝච බ්‍රහ්මචරියංච අරිය සංචාන දංසනං නිම්බාන සංචිකිරියාච ඒතං මංගල මුන්තමං පුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යංසන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං ඒතාදිසානි කන්ත්වාන සම්බත්තමපරාජිතා සම්බන්ත සොන්තිං ගච්ඡන්ති තං පේසං මංගල මුන්තමන්ති ඒතේන සංච වඤ්ඤේන දුක්ඛා භූප සමෙන්තුතේ ඒතේන සංච වඤ්ඤේන භයාවෝප සමෙන්තුතේ ඒතේන සංච වඤ්ඤේන රෝගාවෝප සමෙන්තුතේ යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ සම්බේව භූතා සුමනා භවන්තු අතෝපි සංඛංච සුනන්තු වාසිතං තස්මාහි භූතානි සාමේත සම්බේ මෙත්තං කරෝත මානුසයා පජාය දිවාචරන්තෝච හරන්ති බලින් තස්මාහි නේරක්කත අම්ප යං කිංචි වින්තං ඉදවා හුරං වා සංගේසු ආයං රතනං පනීතං නනෝ සමන්නස්ති තථාගතේන ඉදං තිබුන්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනීතං යදංජගා සංඛ්‍යමුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදං පිදං රතනං පනීතං ඒතේන සංචේන සුවන් සන්ති හෝතු යම් බුද්ධ සෙන්ටෝ පරිවන්න ඊසුචින් සමාධිමානං තරිකඤ්ඤමාහෝ සමාධිනාතේන සමෝන විඤ්ඤති ඉදං පිදම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු යේ පුංගලාට්ඨ සතම් පසන්තා චන්තාරියේ තානි යුගානි හොන්ති තේ දක්කිනේ සුගතං සසාවකායේ තේ සුදින්නානි මහප්පලානි ඉදං පි සංගේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ සුම්පයුන්ත මනසා දල්ලේන නික්කාමිනෝ ගෝතම සාසනම් හිතේ පන්ති පන්තාමතං විගෛහ ලණ්ඩාමුදානිම් බුදින් බුඤ්ජමානා ඉදං පි සංගේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යතින්ද කීලෝ පටමින් සිතෝසි චතුම් බිවාතේ බියසම්පකම්පියෝ තතෝපමන් සම්පුරි සංවදාමි යෝ අරිය සංචානි අවෙච්ච පස්සති ඉදං පි සංගේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති යෝතු යේ අරිය සංචානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසම්පමත් නතේ භවන්නට මන්නාදියන්ති ඉදං පි සංගේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු සහවස්ස දන්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සක්කාය දිට්ඨි විචිකිංචිතං ච ලම්බතන්වාපි අදත්ති කිංචි චතෝහ පායේ ච විම්පමුන්තෝ ච චාබිඨානානි අබම්බෝකාතුං ඉදං පි සංගේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති යෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අභම්බෝ සෝතංස පටිච්චාදාය අබම්බතාදිට්ට පදංස වුන්තා ඉදං පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු වනම් පෙගුම්බේ යතා පුන්ති තංගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්මේ තතෝපමන් ධම්ම වරං අදේසයි නිම්බාන ගාමින් පරමං හිතාය ඉදං පි බුන්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුන්තරෝ ධම්ම වරං අදේසයි ඉදං පි බුන්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු කේනං පුරාණං නවන්නත්ති සම්භවං විරන්ත චින්තා ආයති කේව වස්මින් තේකේන බීජා අවිරුල් නිංජන්දා නිම්බන්ති දේරායතායම් පදීපෝ ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යානිද බෝතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවන්ති හෝතු යානිද බෝතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවන්ති හෝතු යානිද බෝතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවන්ති හෝතු ඒතේන සංච වංජේන සොන්තිතේ හෝතු සම්බදාය ඒතේන සංච වංජේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සංච වංජේන හෝතු තේ ජය මංගලං කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච සංකෝ වජෝච සෝජෝච සුවචෝ චංස මුදෝ අනතිමානි සන්තුංස කෝච සුබරෝච අම්පකින්චෝච සල්ලහුක වුන්ති සන්තේන්ද්‍රියෝච නිපකෝච අම්පගම්බෝ කුලේසු අනනුගින්දෝ නච ගුන්දං සමාචරේ කිංචියේන විඤ්ඤෝ පරේ උපවදෙයං සුඛිනෝ වාකේමිනෝ හන්තු සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා ඒකේචි පාන භූතන්තේ තසාවාතාව රාවා අනවසේසා දීගාවායේ මහන්තාවා මජ්ජිමා රස්ස කානුක තෝලා දිට්ඨාවායේව යේච දෝරේ වසන්ති අවිදෝරේ භූතාවා සම්භවේ සේවා සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා නපරෝ පරන්නෙ කුන්දේත නාති මඤ්ඤේත කන්තචිනං කංචේ ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිඤ්චේය මාතායතානි යම් පුන්තං ආයුසා ඒක පුන්ත මනුරක්ඛේ ඒවම්පි සම්බභූතේ සෝමාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උන්දං අදෝච තිරයංච අසම්බාධං අවේරං අසපන්තං තිට්ටං චරං නිසින්නෝ වා සයානෝ වා යාවතංස විගතමින්දෝ ඒතං සතින් අදිට්ටෙය බ්‍රහ්මමේතං විහාරං නිදමාහෝ දිට්ටෙංච අනුපගම්ම සීලමා දස්සනේන සම්පන්නෝ කාමේ සුවිනෙය නහි ජාතු ගම්බසෙයං පුනරේති ඒතේන සංච වංජේන දුංකාවෝප සමෙන් සුතේ ඒතේන සංච වංජේන බයාවෝප සමෙන්තුතේ ඒතේන සංච වංජේන රෝගාවෝප සමෙන්තුතේ මහාකාරුණිකෝනාතෝ හිතාය සම්බපානිනං පෝරෙන්ත්වා පාරමී සම්බා පන්තෝ සම්බෝධි මුන්තමං ඒතේන සංච වංජේන හෝතුතේ ජය මංගලං ජයන්තෝ බෝධියා මූලේ සංඛ්‍යානං නන්දේවන්දනෝ එවං තොයිහං ජයෝ හෝතු ජයස්සු ජය මංගලං සංඛන්ත්වා බුද්ධ රතනං ඕසදං උන්තමං වරං හිතං දේව මනුස්සා බුන්දතේ ජේන සන්තිනා නසන්තු පන්දවා සම්බේ දුක්ඛාවෝප සමෙන්තුතේ සංඛන්ත්වා ධම්ම රතනං ඕසදං උන්තමං වරං පරිලාවෝප සමනං ධම්මතේ ජේන සත්තිනා නසන්තු පන්දවා සම්බේ භයාවෝප සමෙන්තු සංඛන්ත්වා සංඝරතනං ඕසදං උන්තමං වරං ආහුනේයං පාහුනේයං සංඝතේ ජේන සන්ති නස්සන්තු පන්දවා සම්බේ භයාවෝප සමෙන්තුතේ යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධාපුතු රතනං බුන්ද සමන්නන්තේ තස්මා සන්ති භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ විඤ්ඤති විවිධාපුතු රතනං ධම්ම සමන්නන්තේ තස්මා සන්ති භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ විඤ්ඤති විවිධාපුතු රතනං සංඝ සමන්නන්තේ තස්මා සන්ති භවන්තු තේ නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සංච වජ්ජේන හෝතු තේ ජය මංගලං සම්බීතියෝ විවංජන්තෝ සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ නක්ඛන්ත යක්ඛ භූතානං පාපංගහ නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සන්නුපද්දවේ Thank you.